සියලු දෙනා හොඳින් ඉන්නවද? Yeah. Yeah. I want to start with a verse that I Oh, you're here. Well done, good to see. I want to start with a verse that I started with in the worship on Sunday, which is from Hebrews chapter 4. ඉරිදා දවසේ නමස්කාර කාලයේ මෙහෙවන්න ප්‍රථමයෙන් මම පදයක් කියෙව්වා. ඒ පදයෙන්ම අද උදෑසන මම පටන් ගන්න කැමති. Hebrew පොතේ 4 වෙනි පරිච්ඡේදයේ verse 15. For we do not have a high priest who is unable to sympathize with our weaknesses, but we have one who has been tempted in every way, just as we are, yet was without sin. මක් නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම් වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක්ය. Okay, we have Jesus up in heaven who sympathizes with our weaknesses. අපේ දුර්වලතා තුල අපිත් සමග සිටගන්න යේසුස් වහන්සේ ඒ ස්වර්ගික තලයේ සිටිනවා. Jesus has lived on this earth and so he understands all the temptations and all the struggles that we face. අපේ දුර්වලතා අපිට අපේ අමාරුකම් සියලු දේ යේසුස් වහන්සේ තේරුම් ගන්නවා මන්ද උන් වහන්සේ මේ ලෝකේ ජීවත් වුණ නිසා. That is an amazing thing, isn't it? We haven't got some God up in heaven who's demanding things from us, but we have one who understands the struggles that we face. ස්වර්ගික තලයේ ඉන්න නිකං දෙවියන් වහන්සේ කෙනෙක් නෙවෙයි අපිට ඉන්නේ අපේ දෙවියන් වහන්සේ අපිව තේරුම් ගන්න දෙවියන් වහන්සේ කෙනෙක් තමයි අපිට ඉන්නේ. Which is why we need never to be alone. ඒක නිසා තමයි අපි කවදාකවත් තනිවම නෙවෙයි අපි සිටින්නේ. And when we're struggling with things in our lives, that is where we can start. We are not on our own. There is the God up in heaven who understands our situation. ඒ ස්වර්ගික තලයේ ඉන්න දෙවියන් වහන්සේ අපිව තේරුම් ගන්න දෙවියන් වහන්සේ. ඒ නිසා තමයි අපි කවදාකවත් ජීවිතේ තනිවම නෙවෙයි සිටින්නේ. ඒ දුර්වලතා තුළදී දෙවියන් වහන්සේ අපිත් සමග සිට ගන්නවා. It says in verse 15, who has been tempted in every way just as we are. සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්ෂා කරනු ලැබූ උත්තම පූජකයෙක් කියලා එතන සඳහන් වෙනවා හීබ්‍රූ 4:15. Just as we are. අපි වාගේම. Just as we are. We are tempted. We are tempted to get things wrong. We are tempted to say the wrong thing. We are tempted to do the wrong thing. We are tempted to get angry. We are tempted to not speak when we should speak. We're tempted all the time. අපිව බොහෝ ආකාරයට පරීක්ෂාවලට ලක් වෙන අවස්ථාවන් තියෙනවා සමහර වෙලාවට තරහ යනවා සමහර වෙලාවට වැරදි වචනය වැරදි වෙලාවට කියනවා සමහර වෙලාවට වැරදි ආකාරයෙන් අපි හැසිරෙනවා and that is a great thing ඒක අපට ඉතාමත් බලවත් දෙයක් මන්ද දෙවියන් වහන්සේ අපිව තේරුම් ගන්න නිසා but in english that verse finishes with this yet was without sin ඒ ඉංග්‍රීසි බයිබලයේ ඒ පදයේ අවසන් වෙන්නේ නමුත් පාපය රහිතව හිටපු තැනන් වහන්සේ කියලා. Yet was without sin. නමුත් පාපය රහිතව සිටියා කියලා සඳහන් වෙනවා. Jesus isn't just somebody who understands our weaknesses. He says, "Oh, there, it's okay." Jesus is somebody who understands our weaknesses, yet he was without sin. යේසුස් වහන්සේ අපේ දුර්වලතා හඳුන ගන්නවා තේරුම් ගන්නවා නමුත් උන්වහන්සේ පාපය රහිතව සිටිය තැනන් වහන්සේ. So then it says in verse 16 this is what we are to do. 16 වෙනි පදේ කියනවා මේක තමයි අපි කළ යුත්තේ කියලා. It says let us then approach the throne of grace with confidence so that we may receive mercy and we may find grace to help us in our time of need. Hebrew 4:16 සඳහන් වෙනවා එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බවන පිණිසද නිසක කමින් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු. Let us approach the throne of grace. ඒ අනුග්‍රහය සම්බවන පිණිස Jesus isn't on a little chair, he is on a throne. උන්වහන්සේ නිකන් පොඩි පුටුවක නෙමෙයි වාඩි වෙලා සිටින්නේ උන්වහන්සේ ස්වර්ගික තලයේ සිංහාසනයේ වාඩි වෙලා සිටින්නේ. He is in a place of authority because he lived without sin. උන්වහන්සේ පාපේ රහිතව ජීවත් වෙන නිසා උන්වහන්සේ ආධිපත්‍ය ඇතිව ක්‍රියා කරනවා. And he is in a place of authority because he lived without sin. He was therefore able to pay the price for our sin to set us free. අපේ පාපේ වෙනුවෙන් මිලය ගෙවන්න පුළුවන්කම ලැබුණ ජේසුස් වහන්සේට මන්ද උන්වහන්සේ පාපේ රහිතව සිටිය නිසා. And you know, sometimes when I think when we come to church on Sunday, we can think, yeah, and we can, even when we read our Bible in the week, we can think, yeah, this is true. And yet, people can still be struggling with sin. අපිට ඉරිදා දින අපි පල්ලියට ආවහම සභාවට ආවහම සහ අපේ දිනපතා දෙවියන් වහන්සේක ගත කරන කාලය තුළ අපි දේව වචනය කියවනකොට අපිට හිතන්න පුළුවන් වාව් යේ නියමයි කියලා. නමුත් අපි පාපේ පොරබදින අවස්ථා පරීක්ෂාවට ලක් වෙන අවස්ථා අපේ ජීවිතේ තියෙන්න පුළුවන්. And we can go back home and Monday morning can be a real struggle, and by Wednesday morning we are completely annoyed and frustrated. අපි ගෙදර ගිහිල්ලා ඉඳා දේව මෙහෙන් පස්සේ සඳුදා අභියෝගමත් වෙන්න පුළුවන්. බදාදා උදෑසන වෙනකොට අපි ඉතාමත් කලකිරීමටපත් වෙද අවස්ථාවක සිටින්න පුළුවන්. And we all have struggles in different places. අපි හැමෝන්ටම තියෙනවා අභියෝග එක එක අවස්ථා වලින්. It might be anger. It might be depression. තරහයම් වෙනවම් පුළුවන් කලකිරීම වෙනවා. It might be sexual. It might be relationships. ලිංගික නැත්නම් සම්බන්ධතාවල ප්‍රශ්න වෙන්න පුළුවන්. It might be the way we speak. අපි කතා කරන ආකාරය වෙන්න පුළුවන්. It might be unforgiveness. සමාව නොදීම වෙන්න පුළුවන්. It can be in so many ways, but there are areas where we struggle. එක එක ආකාරයෙන් වෙන්න පුළුවන් විවිධ ශේත්‍රවල අපේ ජීවිතේ පොරබදින ස්ථාන තියෙන්න පුළුවන්. But Jesus didn't just stay in a place where he understands our weakness. Jesus wahanse hitiye naha tanaka nikan ape durwalata therum ganna sthaneka pamanak unwahanse hitiye naha. He is now in a place where he not only understands but he can take us out of. Unwahanse apiwa therum ganna pamanak nove unwahanseta puluwan apiwa e deyin eliyata ganna. Amen. So let us approach the throne of grace with confidence. ඒක නිසා අපි නිසක කමින් උන්වහන්සේගේ සිංහාසනයට ළඟා වෙන්න අවශ්‍යයි. That place of authority and that place of grace, we don't need to approach it in a frightened way, in a small way. We can approach it with confidence. අපි නිසක කමින් උන්වහන්සේ වෙතට අපිට යන්න පුළුවන්. අපි බය වෙවි වෙවුලමින් උන්වහන්සේ වෙතට යන්න අවශ්‍ය නැහැ. නමුත් උන්වහන්සේගේ අනුග්‍රහය ඇතිව නිසක කමින් උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයට අපිට ළඟා වෙන්න පුළුවන්. And even if we've approached it before for the same reason, we can approach it today again with confidence for the same reason. අපි කලින් අවස්ථාවකදී මේ දුර්වල ස්ථානයේ පොරබදින අවස්ථාවේදී උන්වහන්සේ වෙත ගියත් අපිට නැවත වතාවක් අද දින ඒ කාරණය සඳහාම නැවතත් උන්වහන්සේ වෙතට නිසකකමක් ඇතිව යන්න පුළුවන්. Because this man is on the throne who understands us and loves us so much, he will not let us stay in our weakness. මන්ද උන්වහන්සේ සිංහාසනයේ සිටින තැනන් වහන්සේ අපිව තේරුම් ගන්න නිසා උන්වහන්සේගේ කැමැත්ත නොවේ අපි මේ පොරබදින ස්ථානයේ රැඳී සිටීම. Don't give up on your weakness. Don't give up in your weakness. අපි අපේ දුර්වලතා තුල අපි ඒගෙන් අතහරින්න නලකයි. Do not give up on your weakness and do not give up in your weakness. අපේ දුර්වලතාව තුලදී සහ දුර්වලතාව තුල අපි අතහරින්න නරකයි. Now approach the throne of grace with confidence. අපි නිසකකමක් ඇතිව සිංහාසනයට යන්න අවශ්‍යයි. And what does it say? මොකක්ද එතන සඳහන් වෙන්නේ? There's two things. Receive mercy. දයාව. අපට දයාව ලැබෙන පිණිස. Yeah, thank you. Receive mercy. අපට දයාව ලැබෙන පිණිස. Receive it. Now the word there, receive, is lambano. එතන ඒ වචනේ ලම්බානෝ. Which doesn't just mean sit there and receive it, isn't it? Like, it's not that kind of receiving. Lambano means you take hold of it. You don't wait for it to be given and then you go like this. You take hold of it. අපි මෙතන සඳහන් වෙන්නේ ලම්බානෝ කියන එක අපි ඒක අත්පත් කරගන්න අවශ්‍යයි. අපි නිකන් කෑම නිකන් අතට දෙනකන් ඉන්නවා වගේ නෙවෙයි. අපි මෙතන දයාව අත්පත් කරගන්න අවශ්‍යයි. Which means when we come to the throne of grace, we don't go, oh God, I'm so sorry, I failed you again. Please give me your mercy. That's not how we do it. Mama, aapahu durwala una swamini mata anukampa karamena kiyala nikan andaagena welapamin duken unwahanse wetata enawa kiyala nevey metana sandahan wenne. We lambano it. Api eka lambano karaganna awashyai appat karaganna awashyai. I take hold of the mercy that is there for me. I reach up and I take hold of it. Mama digu kota e dayawa laba ganna awashyai. It's not a feeling. Eka hangimak nowe. It's not something that God lovingly puts in me and I feel all right. Ane premen deviyan wahanse maathulata daana deyak nevey. I choose to take hold of this mercy from this throne of grace with confidence. Me singhasanen me dayanukampawa mama teeranayak ganna awashyai mama me de atpat karagannawa kiyala. Okay, and we need to keep on lambanoing this mercy. We need to keep on taking hold of it. Every time we fail, we take hold of it. අපි ඒ පසුබට වෙන සියලු අවස්ථාවන්හිදී දිගින් දිගටම අපි අධික් කළ අපි මේක ලබා ගන්න අවශ්‍යයි. And we find grace. සහ අනුග්‍රහය අපි සම්බවන පිණිස. We find it. අපි හොයා ගන්න අවශ්‍යයි මේක. The grace of God is there. අනුග්‍රහය උන්වහන්සේගේ තියෙනවා. Because it's a throne of grace. මොකද ඒක සිංහ කරුණාවේ සිංහාසනය නිසා. Oh, okay, you've got a throne of mercy. You've got a throne of mercy. Ah, English has got a throne of grace. Isn't that great? Okay, so we're covered. All counts. But you have to find that grace. අපි ඒ දේ හොයා ගන්න අවශ්‍යයි. Find it. හොයා ගන්න. Don't just sit there meditating on your weakness saying, "Oh, no, I'm sorry. I've done it again. I've done it." Oh, no, no. අපි ඒ දුර්වලතාව ගැන මෙනෙහි කරමින් සිටින එක නෙවෙයි හරි දේ. No, find the grace that is there for each one of us every day. අනුග්‍රහය දිනපතා අපිට තියෙනවා. අපි දේ හොයා ගන්න අවශ්‍යයි. Okay, we never come to a place where we don't need to be receiving mercy and finding grace. අපි ඒ කවදාක්වත් තැනකට එන්නේ නැහැ අපිට තව දුරටත් මේ දේ අවශ්‍ය නැහැ කියලා. And Sundays are so important, and Sundays are a time of celebration. But what we do day by day in the discipline of daily life is what is actually going to make us truly successful. අපි ඉරිදා දවසේ ඉතා වැදගත් අපි එදාට තමයි සමරන්නේ නමුත් අපි දිනපතා මේ කරන දේ තුළ තමයි අපිට නිරන්තරයෙන්ම සාර්ථකව ජීවත් වෙන්න පුළුවන්. So I don't want anyone giving up on any area in their life. මං කැමති නැහැ මෙතන ඉන්න කිසිම කෙනෙක් ඔබගේ ජීවිතයේ දුර්වලතාවක් තියෙනවා නම් ඒ දේ අත්හරලා සිටීම හරි නැහැ. The history really doesn't matter. අතීතය අපට කමක් නැහැ මොනවා වුණත්. Today is what matters. අද දින මොකක්ද වෙන්නේ කියලා ඒක තමයි වැදගත්කම. Today is what matters. Today let us approach the throne of grace with confidence to receive to lambano mercy and to find grace. අද දින අපි නිසකකමින් මේ කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු උන්වහන්සේගේ ඒ දයානුකම්පාව සහ අනුග්‍රහය භුක්ති විඳින පිණිස. And then the things that might have been plaguing us for years and years and years or months and months and months, they will not be able to continue to control us. අපිට අවුරුදු ගාණක් නැත්තම් මාස ගාණක් අපිට කරදර දුන්න අපේ පොරබැදුන ස්ථානට බැරි වෙනවා අපිව තව දුරටත් ඒ තුල අපිව රවටන්න නැත්නම් අපිව පහලට දමන්න. There are no shortcuts. Every day approach this throne of grace. If you need to do it more than once a day, do it more than once a day. God doesn't mind how many times we come. The important thing is that we keep on coming. අපි මේ කරුණාවේ සිංහාසනයට දිනපතා ළඟා වෙන්න අවශ්‍යයි දිනපතා අපි මේ දේ කරන්න අවශ්‍යයි This grace and mercy is available for us but I have to take hold of its availability. දයනු කම්පාව සහ අනුග්‍රහය අප තියනවා දිනපතා නමුත් අපි ඒ දේ අත්පත් කරගන්න ඉතාමත්ම වැදගත්. If I've got no bread at home and I sit at home saying oh dear I've got no bread and I don't go to the baker's to buy the bread, I will never have any bread. මගේ ගෘහයේ මේ පාන් නැත්තම් කන්න මට අනේ මට පාන් නැහැ කියලා නිවස ඇතුලේ මම හිටියොත් මට පාන් ලැබෙන්නේ නැහැ නමුත් මම බේකරියට ගිහිල්ලා පාන් අරගෙන ආවොත් පාන් මට කන්න පුළුවන්. And then I can have all the bread that I want. එතකොට මට අවශ්‍ය ඕන තරම් පාන් කන්න පුළුවන්. Yeah, but I have to go and get the bread. නමුත් මම බේකරියට ගිහිල්ලා පාන් රැගෙන එන්න අවශ්‍යයි. I have to get the grace. I have to get the mercy for my life. මගේ ජීවිතයට අවශ්‍ය දයනුකම්පාව සහ අනුග්‍රහය දිනපතා මම අත්පත් කරගන්න අවශ්‍යයි. And as God is beginning to do more things in the church and more things through the church, these things are so important that we keep on doing these things. දෙවියන් වහන්සේ සභාව තුළ අපේ ජීවිතයේ අපි තුලින් බොහෝ දේ කරමින් පවතිනවා. එම නිසා අපි දිනපතා මේ දයනුකම්පාව සහ අනුග්‍රහය දෙවියන් වහන්සේගේ අත්පත් කරගන්න අවශ්‍යයි. Okay, I want us to turn to 2 Peter. දෙක පේත්‍රුස්ට පෙරවගමු. Verse 2. Grace and peace be yours. In abundance through the knowledge of God and of Jesus our Lord. දෙවියන් වහන්සේද අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේද දැන ගැනීමෙන් අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩි වේවා. Okay, this is what Peter is speaking to the churches he's writing to. මෙතන පේත්‍රුස් කතා කරනවා ඔහු උලියන සභාවට. Okay, grace and peace be yours in abundance. Anugrahaya saha samadanaya oba weta wadiyen thibewa kiyala kiyenawa. This is what Peter wants the people to know. Meka Petrus ge kematta une manushya me de danaganeema. The grace of God. Deviyan wahansege anugrahaya. The peace of God. Samadanaya. And how much of it? E kotarak labennada? How much? Kocharakda? You only deserve a little. පොඩ්ඩක්ද abundance ගොඩාක් ප්‍රගුණත්වයෙන් abundance God is wanting us to know grace of God the peace of God in abundance දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි උන්වහන්සේගේ අනුග්‍රහය සමාදානය වැඩි වැඩියෙන් දැනගන්න The word abundance is pleroma which means completeness it means full overflowing pleroma ඒක තමයි ඒ වැඩි වැඩියෙන් ලැබෙනවා කියන එකේ තේරුම Okay grace and peace in abundance this is what God wants for us මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුග්‍රහය සහ සමාදානය වැඩි වැඩියෙන් අපිට ලැබෙන්න And in that verse how does it tell us we get that grace and මේ පදේ අපි කොහොමද මේ පදෙන් කොහොමද කියන්නේ අපි මේ දේ ලබා ගන්න හැටි කොහොමද කියලා yeah through our there's Mrs. Marlene well done Marlene I can see through our knowledge of God අපි මේ දේ ලබා ගන්නේ දෙවියන් වහන්සේ තුල තියෙන දැනගැනීමෙන් and through our knowledge of Jesus Christ now Jesus වහන්සේ යන තියෙන දැනගැනීමෙන් as we come to know the Lord we will have an abundance of grace and we will have an abundance of peace අපි දෙවියන් වහන්සේව දැනගන්න අපි උන්වහන්සේගේ අනුග්‍රහයත් උන්වහන්සේගේ සමාදානයත් වැඩි වැඩියෙන් අපේ ජීවිතේ අපි භුක්ති විඳින්න යනවා Do you know what the word for knowledge is there? එතන දැනගැනීම කියන එකට the word Greek word. ග්‍රීක වචනේ ඔබ දන්නවද? Epignosis. Epignosis. Okay, can you remember gnosis? Gnosis මතකද? It's when we know with our head. අපි So I know with my head 2 plus 2 equals 4. අපේ මනසේ තියෙන දැනගැනීම දෙක එකතු කරේම දෙක හතරයි කියලා අපි දන්නවා Okay, an epignosis is when I know something really well, completely. I know it in my heart. Epignosis කියලා කියන්නේ මගේ මුළු හදවතින්ම මම නිසකකමක් ඇතිව ඒ දේව වචනය දන්න එක තමයි epignosis කියලා කියන්නේ. Okay, here is talking epignosis when you really know it. You have that revelation in your heart. මෙතන තියෙන ඒ දැනගැනීම ඒ එලිදරව්ව අපේ හදවතේ තියෙන එලිදරව්ව. Grace and peace be yours in abundance. අනුග්‍රහයත් සමාදානයත් නුඹලාට වැඩි වැඩියෙන් ලැබේවා. Through the pastor's knowledge. පාස්ටර්ගේ දැනුමෙන්ද? Through your O level grades. Yeah. ඔබගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලින්ද? Through how well you know how to stitch a dress. ඔබ ගෞමක් මහන්න ලස්සන්ට දන්නවනම් ඒ අනුවද මේ දේ ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සහ සමාදානය? No. How do we get grace and peace in abundance? අපි කොහොමද මේ අනුග්‍රහයත් සමාදානයත් වැඩි වැඩියෙන් ලබන්නේ? Through our heart revelation. අපේ හදවතේ එලිදරව්වෙන් දැනගැනීමෙන්. Of God and of our Lord Jesus Christ. දෙවියන් වහන්සේ ගැන සහ යේසුස් වහන්සේ ගැන. And you know, every time we go to the throne of grace and we take hold of mercy and we find grace, we are coming to know in our hearts අපි ඒ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයේ සිංහාසනයට යන යන වාරයක් පාසා අපි උන්වහන්සේගේ අනුග්‍රහය දැනගන්න යනවා. Every time we read the word, and not just a little finished, but when we read it and we allow the rhema of God to come and rest in our spirits as we begin to speak the word of God, we are epignosis. අපි දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්න කියවන්න කියවන්න අපි මේ දේ වචනේ එලිදරව්ව අපේ හදවතට ලැබෙන විට epignosis අපට ලැබෙනවා. And you know, because God is doing such wonderful things, sometimes we can almost sit back and think, oh well, this is easy. අපි දෙවියන් වහන්සේ බොහෝ දේවල් කරමින් පවතිනකොට අපිට හිතෙන්න පුළුවන් මේ දේ හරි ලේසි කියලා. God's with us, God will heal, church will grow. දෙවියන් වහන්සේ අපි සමගයි, දෙවියන් වහන්සේ සුව කරනවා, සභාව වර්ධනය වෙයි. Peace of God, presence of God. දෙවියන් වහන්සේගේ සමාදානය තියෙනවා, උන්වහන්සේගේ අභිමුඛය තියෙනවා. And sometimes 2 or 3 days can go past and we haven't actually really sat down and heard what the Lord is saying to us. දවස් දෙක තුනක් යන්න පුළුවන් අපි දේ වචනේ ඇත්තටම කියවලා නැතුව දෙවියන් වහන්සේ අපේ හදවතට මොනවද කියන්නේ කියලා අපි අහන්නේ නැතුව දවස් දෙක තුනක් ගත වෙන්න පුළුවන්. A week can go past and we haven't really properly read Rhapsody or read the word and got a rhema from God. සතියක් වගේ යන්නත් පුළුවන් සමහර වෙලාවට අපි Rhapsody එක කියවලා නැහැ, දේ වචනය කියවලා නැහැ, උන්වහන්සේගේ කටහඬ අහලා නැහැ. And we will lose that epignosis. ඒ epignosis දැනගැනීම අපිට නැති වෙන්න පුළුවන්. That sharpness in our spirits we will lose. ඒ අපේ ආත්මයේ තියෙන තියුණුකම නැති වෙන්න පුළුවන්. We might remember what we know, but we won't be living in what we know. අපිට මතකයට එන්න පුළුවන් අපි ඉගෙනගත්ත දේවල්, නමුත් අපි ජීවත් නොවෙන්න පුළුවන් එදිනදා ඒ දේව වචනය තුල. And we have to remember what we know. God wants us to do that, but we have to be living in it. And when we have epignosis, we are living in and we are living with what we know. අපි දේ වචනය මතක තබා ගත යුතුයි. ඒ දේ ඉතා වැදගත්. ඒ දේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. නමුත් අපි දිනපතා දේ වචනේ එලිදරව්ව තුල හදවතේ තියාගෙන ඒ තුල ජීවත් වීම තුලින් තමයි දිනපතා දේ වචනේ තුල ඒ epignosis තුල ජීවත් වෙන්න පුළුවන්. And if we are spending time with the Lord and really getting rhema and allowing that rhema to filter into our spirits, we will know about the grace and we will know about the peace, but we will not be living in that grace and we will not be living in that peace. දිනපතා අපි දෙවියන් වහන්සේගේ මේ රේම පද අරගෙන අපි ඒ දේ හදවතේ තියාගෙන ඒ තුල ජීවත් වෙන්න අවශ්‍යයි. We have to be living in that grace and we have to be living in that peace, and the only way we can be doing that is if we are daily receiving rhema. අපි ඒ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුළ සමාදානය තුළ දිනපතා ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ අපි දිනපතා රේමපද අරගෙන ඒ හදවතේ එලිදරව්ව තියාගත්තොත් පමණයි ඒ එපිග්නෝසිස් දැනගැනීම හදවතේ තියාගත්තොත් පමණයි If I remember I had a rema a month ago මාසයකට කලින් මට රේමා එකක් තිබුණා නම් ඒක මට මතක නා That rema isn't going to be powerfully affecting me today unless I make it my rema for today මට අද දින අදට අවශ්‍ය රේමා එක අද මම ලබා ගත්තේ නැත්නම් ඒ මාසයකට ප්‍රථමයෙන් ගත රේමා එක අද බලවත් ලෙස ක්‍රියා කරන්න බෑ And by spending time with the Lord and by spending time in his word we keep that epignosis sharp in us අපි දිනපතා දෙවියන් වහන්සේගේ වචනය කියවීමෙන් ඒ තුල ජීවත් වීමෙන් අර epignosis දැන ගැනීම තියුණුව මගේ ආත්මේ ක්‍රියා කරනවා The first thing is there is a God in heaven who understands us and who never condemns us and he has made a way out for us ප්‍රථමයෙන්ම කියන්න කැමති ස්වර්ගික තලයේ දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා අපිව උන්වහන්සේ තේරුම් ගන්නා උන්වහන්සේ අපට මාර්ගය සලසලා තියන්නේ And the second thing is that he wants us to be living above all of these things that used to affect us ape jeevithe api porabadina samanya jeevithe siduvena dewal walin ihalin jeevath wenna wima tamai deviyan wahansege kematta verse 3 thungweni padaya his divine power has given us everything that we need for life and godliness through our knowledge of him who has called us by his own glory and goodness මක්නිසාද තමන් වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන් වහන්සේ දැන ගැනීම කරන කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. He wants us to live a victorious life. උන්වහන්සේගේ කැමැත්ත අපි ජයග්‍රාහක ජීවිතයක් ගත කිරීම. And this verse says he has given us everything we need to have a victorious life. මේ පදේ සඳහන් වෙනවා අපිට ජයග්‍රාහක ජීවිතයක් ගත කරන්න අවශ්‍ය සියලු දේ උන්වහන්සේ දීලා තියෙනවා කියලා. Hebrews 4 talks about helping us within our weaknesses. හීබ්‍රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ කියනවා අපේ දුර්වලතා තුල උන්වහන්සේ අපට උදව් කරනවා කියලා. 2 Peter 1 talks about how we are victorious. දෙක පේත්‍රුස් එකේ සඳහන් වෙනවා කොහොමද අපි ජයග්‍රාහකව ජීවත් වෙන්නේ කියලා. His divine power. උන්වහන්සේගේ දිව්‍යමය බලය. His dynamis. ඒ dynamis බලය. Dynamis is the same word we get in Acts 1 verse 8. එකේ ක්‍රියා එකේ 8 තියෙන මේ බලය. Okay, that dynamic ability to cause change. වෙනස් වීම ගෙනෙන්න පුළුවන් ඒ ඩයිනමයිට් බලය. Dynamite බලය. පුළුවන් නේද? Dynamite බලය කොහෙද තියන්නේ? Where is it? කොහෙද මේ ඩයිනමයිට් බලය තියන්නේ? Hallelujah. කොහෙද තියන්නේ? Is in me. මා තුල තියන්නේ. Hallelujah. That dynamic ability to cause change is in me. ඒ ඩයිනමයිට් බලය අපේ අවස්ථාවන් වෙනස් කරන්න තියෙන බලය තියන්නේ මා තුල, අපි තුල. That dynamite has given us ඒ ඩයිනමයිට් බලය අපිට දීලා තියෙනවා some things occasionally ඉඳලා හිටලා If you're very good if you pray enough අපි ආඥා කළොත් පමණක් නැත්නම් හොඳට හිටියොත් පමණක්ද මේ බලය තියන්නේ අපිට No that his dynamic his power has given us everything ඒ ඩයිනමයිට් බලය අපේ ජීවිතයට අවශ්‍ය සියලු දේ අපට දීලා තියෙනවා What is everything මොකද්ද මේ හැම දෙයක්ම කියන්නේ සියලු දේ කියන්නේ මොකක්ද What is everything මොකක්ද සියලු දේ Everything is everything with the exception of nothing. සියලු දේ කියන්නේ අපට අවශ්‍ය සියලු දේ. Okay? Everything his divine power has given us everything what? උන්වහන්සේගේ මේ දිව්‍යමය බලය අපට සියලු දේ දීලා තියෙනවා මොනවට අවශ්‍ය බලයද? Everything we need so that I can get rich and happy and sit on my own and never do anything to help anyone. මට හොඳට පොහොසත් වෙලා කාටවත් උදව් නොකර සිටීමටද මේ දේ සියලු දේ මට දීලා තියෙන්නේ? His divine power has given us everything we need for life මේ දිව්‍යමය බලය අපිට දීලා තියෙනවා අපේ ජීවිතයට අවශ්‍ය සියලු දේ for life and godliness. දේව භක්තිකම වන්තකමට. Is that right? For life and godliness. ජීවනයේට සහ දේව භක්තිකමට. Life, the word there is zoe. Zoe is what we spent the whole of last year looking at. The higher life that God has for us. The life of victory, the life of success, the life where we rise above sickness, where we rise above all the things that come our way. The higher life. අපි ගිය අවුරුද්දේ බැලුවා මේ උසස් වූ ජීවිතය ZOE ජීවිතය කියන්නේ මොකක්ද කියලා. අපි ලෙඩ රෝග වලින් ජයග්‍රහණය කරන ඒ උසස් වූ ජීවිතය ගැන and godliness. ඒ උසස් වූ ජීවිතය සහ දේව භක්තිවන්තකම. Okay, godliness is when we're doing the right thing. We're doing the things that God would want. We're saying the things that God would want. We are living the right way. ඒ දේව භක්තිවන්තකම කියලා කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් දෙවියන් වහන්සේට අනුව ජීවිතයක් ගත කිරීම. His divine power, උන්වහන්සේගේ දිව්‍යමය බලය, has given us everything we need for life and godliness. අපේ ජීවිතයට අවශ්‍ය සියලු දේ දීලා තියෙනවා ඒ භක්තිවන්තකමට. Through what? මොනවා තුලින්ද? Through our knowledge. අපේ දැනගැනීම තුලින්. Through our knowledge. And do you know what the word for knowledge is there in Greek? එතන ග්‍රීක වචනය දන්නවද ඒ දැනගැනීමට? This one? Gnosis or epignosis? What do you reckon? Gnosis the epignosis then. Epignosis. Absolutely right. Epignosis. Okay, his divine power has given us everything we need for life and godliness through our knowledge of him. ඒ උන්වහන්සේගේ දිව්‍යමය බලය අපේ ජීවිතයට අවශ්‍ය සියලු දේ දීලා තියෙනවා උන්වහන්සේ ගැන දැනගැනීමෙන්. Okay, so it isn't that this divine power comes like dynamite and blows us up to become this amazing person full of life and godliness. මේකෙන් කියන්නේ අපේ නිකම්ම උන්වහන්සේගේ මේ ඩයිනමයිට් බලය අපි වෙත පැමිණලා අපි නිකන් උඩට යන්න අපේ උන්වහන්සේගේ බලයෙන් පුරවනවා නෙවෙයි. No, this dynamic power is in us and it is released through our knowledge of him. මේ ඩයිනමයිට් බලය අපි තුල ක්‍රියා කරනවා ඒක නිදහස් වෙන්නේ උන්වහන්සේ ගැන දැනගැනීමෙන්. Through our epignosis of him. මේ epignosis දැනගැනීම තුලින්. Studying the word, understanding the word, allowing rhema to speak into our hearts and speaking rhema until it becomes part of us. මේ දේව වචනය මෙනෙහි කිරීම, කටපාඩම් කිරීම, ඒ කියා සිටීම ඒ තුලින් තමයි දේව වචනය අපේ ජීවිතයේ කොටසක් වෙන්නේ. His divine power has given us everything we need for life and godliness through our knowledge of him who has called us by his own glory and goodness. මේ දිව්‍යමය බලය අපට දීලා තියෙනවා උන්වහන්සේ අපිව කැඳවලා තියෙනවා උන්වහන්සේගේ මහිමාන්විත අනුග්‍රහය තුළ ජීවත් වෙන්න. Verse 4. Through his glory and his goodness God has given us his very great and precious promises. ඒ කారణ කොටගෙන උන්වහන්සේ තමන් අනර්ග වූ ඉතා උතුම් වූ පොරොන්දු අපට දී තිබේ. Through his glory and goodness, God's glory and goodness to us means that we have been given these promises. Through his glory and his goodness. උන්වහන්සේගේ මහිමය සහ උන්වහන්සේගේ යහපත්කම තුලින් අපට මේ පොරොන්දු උන්වහන්සේ දීලා තියෙනවා. The glory of God, the goodness of God has given us these promises. මහිමය සහ උන්වහන්සේගේ යහපත්කම තුලින් අපට මේ දෙවියන් වහන්සේගේ පොරොන්දු දීලා තියෙනවා. So that, why? For two reasons. Why have we been given these promises? ඇයි අපට මේ පොරොන්දු දීලා තියෙන්නේ? Verse 4. හතරවෙනි පදේ. So that through them you might participate in the divine nature and escape the corruption in the world caused by evil desires. එසේ කලේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්‍යකමෙන් නුඹලා ගැලවී ඒ පොරොන්දු කారణ කොටගෙන දේව සභාවට පංගුකාරයන් වන පිණිසය. Through these promises, what's the first thing that happens? ස්වභාවය. මේ පොරොන්දු තුලින් අපට පළවෙනියට මොනවද වෙන්නේ? මේ පොරොන්දු තුලින් මොනවද ඉස්සෙල්ලාම වෙන්නේ? Bible බලන්න. So that you may participate in the divine nature. Is it not there? Oh, okay, do the second one first. Mark, may participate in the divine nature. Deva swabhavayata pangukarayan wana pinisa. Okay, as we come to know this word of God, as we come to know the promises of God, the fruit of it is, first of all, that we will participate. අපි මේ දෙවියන් වහන්සේගේ වචනය දැනගන්න දැනගන්න ඒ තුල ජීවත් වෙනකොට අපි ඉස්සෙල්ලාම අපි භුක්ති විඳිනවා මේ කියන දේ දේව ස්වභාවයට පංගුකාරයක් වෙනවා අපි. We will participate, we will partake, we will become part of the divine nature. ඒ දිව්‍යමය ස්වභාවයේ පංගුකාරත්වය අපි ලබනවා. Isn't that amazing? පුදුමයි නේද? We will participate in the divine nature. මේ දිව්‍යමය ස්වභාවයේ පංගුකාරත්වය අපිට භුක්ති විඳින්න පුළුවන් දේ වචනය දැන ගැනීම තුළින්. We will take on his character. We will take on his thoughts. උන්වහන්සේගේ චරිතය, උන්වහන්සේගේ හිතුම් පැතුම්. Take on his character. Take on his thoughts. උන්වහන්සේගේ චරිතය, උන්වහන්සේගේ සිතීම. We will become like him. අපි උන්වහන්සේ වගේ වෙනවා. We will be walking his ways. උන්වහන්සේගේ ආකාරයට අපි ඇවිදිනවා. We will be living the victory that he has achieved for us. උන්වහන්සේ අපිට ඒ ලැබපු ජයග්‍රහණය තුළ අපි ජීවත් වෙනවා. We will participate in the divine nature. මේ දිව්‍යමය ජීවිතේ අපි පංගුකාරත්වය ලබනවා. Incredible. පුදුමනෝයේ. The second thing, we will escape the corruption in the world caused by evil desires. ඒ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්කමෙන් අපට ගැලවෙන්න අවස්ථාව තියෙනවා. Okay, we started in Hebrews 4. When we're struggling, we come to that throne of grace to receive mercy and find grace. Hebrew 4 සඳහන් වෙනවා අපි ඒ දුර්වලතා තල් වලින් පොරබදින අවස්ථාවේදී අපි උන්වහන්සේගේ සිංහාසනයට ළඟා වෙනවා කියලා. And that will help us in our weakness. අපේ දුර්වලතා තුළ ඒක අපිට උදව්ව ලැබෙනවා. And here we see another way that God provides a way out for us. අපිට දැන් දකින්න පුළුවන් තවත් ආකාරයක් දෙවියන් වහන්සේ තුළ අපිට නිදහස් වෙන්න පුළුවන්. As we come to know these great and precious promises. අපි මේ පොරොන්දු අත්පත් කරගන්න කරගන්න as we come to know him, අපි උන්වහන්සේ තුල දැන ගැනීම වැඩි වෙන විට we will escape, we will come out of the corruption of the world. මේ ලෝකයේ තියෙන මේ තෘෂ්ණාව දුෂ්කමෙන් අපි ගැලවෙන්න යනවා. We will escape. අපි ඒතෙන් ගැලවෙන්න යනවා. We will escape. When you hear about people from the tsunami, when they escaped, they got away from it, didn't they? Tsunami එක අපි ගැන කතා කරනකොට සමහර අය ඒකෙන් ගැලවුණා නේද? The tsunami tried to get them, but the people that escaped, they got away from it. Tsunami සමහර කට්ටිය tsunami එකෙන් ගැලවුණා. ඒගොල්ලෝ ඒකෙන් නිදහස් වුණා. And the corruption in the world caused by evil desires, which is ever around us, we can escape from. මේ තෘෂ්ණාව නිසා ලෝකයේ තිබෙන දුෂ්කම් වලින් අපට නිදහස් වෙන්න පුළුවන්. Through our knowledge of him. උන්වහන්සේ ගැන තියෙන දැනගැනීම. Releases that dynamic ability, that dynamite in us. අපි උන්වහන්සේ තුල දැනගැනීමෙන් ඒ ඩයිනමයිට් බලය නිදහස් වෙනවා. So that we can participate in the divine nature and escape the corruption. දිව්‍යමය ස්වභාවයේ පංගුකාරත්වයක් ලබන පිණිස මේ ලෝකයේ තෘෂ්ණාවලින් දුෂ්‍ය දේවල් වලින් අපිට ගැලවෙන්න පුළුවන්. So I don't want us to lose the discipline we have of daily speaking in tongues, of daily reading the word, of daily reading Rhapsody, of daily doing our confessions. අපි මම කැමතියි ඔබට මතක් කරන්න විනයක් ඇතිව දිනපතා අන්‍ය භාෂාවෙන් කතා කරන්න දේව වචනය කියවන්න දේව වචනය ප්‍රකාශ කරන්න සහ යථාර්ථයේ රිද්මේ කියවන්න give time for these things මේ වෙනුවෙන් ඔබගේ කාලය වෙන් කරන්න develop a love for these things ප්‍රේමයක් නැත ආදරයක් කැදරකමක් පියාගන්න මේ දේ තුන keep on doing these things begin දිගටම මේ දේ කරන්න Because these are the things that will cause epignosis to be in our hearts. මේ දේ තුලින් තමයි මේ epignosis නැත්තම් දෙවියන් වහන්සේගේ දේ වචනේ එලිදරව්ව අපේ හදවතේ අපට තියාගන්න පුළුවන්. That we will be knowing our God. අපිට අපේ දෙවියන් වහන්සේ මේ තුලින් දැනගන්න පුළුවන්. And we will be knowing his word at work in us. උන්වහන්සේගේ වචනය අපි තුල ක්‍රියා කරනවා අපට දැනගන්න පුළුවන් දකින්න පුළුවන්. Keep doing these things. අපි මේ දේ දිගින් දිගටම කරමින් යමු. Because it is the foundation of everything that we ever do. මොකද අපි කරන සියලු දේ තුල අත්තිවාරම මෙයයි. We have a God who sympathizes with us and we have a God who has provided a way out for us. දෙවියන් වහන්සේ දුකේදී අපි දුර්වලකම් තුලින් යනකොට අපිත් සමග දුක් වෙනවා. නමුත් දෙවියන් වහන්සේ අපිට මාර්ගය සාදලා ඉවරයි ඒ දෙයින් නිදහස් වෙන්න. And we have a God who is wanting us to participate in the divine nature to be living in daily victory. අපේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ දිව්‍යමය දේව ස්වභාවය තුල අපි පංගුකාරත්වය ලබලා ජයග්‍රහණය තුල දිනපතා ඇවිදීම. This is who we are. Wherever we are on this journey let's keep on it api kohe hitiyat me gamana tula api digin digatama me de karamin yamu and whatever we say then we will see success api monawada kiyanne api me de karanawa nan api saarthakatwe aniwaryenma dakinna yanawa okay let's stand up api nagi sitimu hala baraka sontara raba ira bakas api e wachane ada ලබාගමු අපේ දෑත් ඔසවල උන්වහන්සේට ස්තුති කරමු හාලෙලූයා අද ඒ ලබාගත් වචනය ඔබේ ආත්මයට දැන් ඇතුල් වෙන්න යනවා හාලෙලූයා ලම්බානෝ ඔබ ලම්බානෝ කරන්නේ වචනය හාලෙලූයා ඔබ කියන්ට මම මේ පොළවේ ඒ දෙවියන් වහන්සේගේ ඒ දිව්‍යමය සහභාගීත්වය පංගුකාරත්වය අත්දකින්න යනවා හාලෙලූයා අපි ඔක්කොම ලාගේ බාස් part in that divine nature කුෂාත කරබ සීකර මසන්තර ලබ ඊරබ සන්තර ලබ And you know if there are people here who are struggling with a weakness now is the time to lambano that mercy to take hold of that mercy and to find that grace මේ ස්ථානයේ යම් අය සිටනද ඔබේ ජීවිතයේ යම් දුර්වල ස්ථානවල ඔබ පොරබදිනවා අද ස්වාමින් වහන්සේ කියනවා ඔබට දැන් ලබා ගන්න පුළුවන් උන්වහන්සේගේ දයාව උඹට ලබා ගන්න පුළුවන් ඒ කරුණාව ලම්බාන කරන්ට අත්පත් කරගන්න ඒ කරුණාව හාලෙලූයා ලේබෂක්කල බරන්දෙරි දෙබෝ සීතල ලබ රේබෝ ශාන්තර ලිබ ලේබ්‍රෝ සෙන්තර ලබ රේදෝ ලබෝ ශෙන්කර ලබ රේබෝ සෙන්තර ලබ රෙන්දර ලිබ සේතර ලබ ඊරාබ කන්දර ලබ රේබෝ ශෙන්තර ලිබ හාලෙලූයා රේදර ලබෝ ශීතල ලබ රන්දෙර ලබ Rikere nama zendore laba redole laba shantara laba hara lama sandara laba redore rebo shikere riba hallelujah rendere laba siantara laba hallelujah he he he he